පුණ්‍යෝද්‍යාරාමාධිපති පූජ්‍යපාද බෙලිගල නිමුරේ ධම්මවංශ ගෞරවණීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කම්පේච සෝචස්සතා සමනානං ච දස්සනං කාලේන ධම්මසාකච්ඡායි තං මංගල උත්තමං තී අපට සවන් දෙන්නා වූ අපේ අනුග්‍රහක බවතුන් ප්‍රමුඛ සිටින්නා වූ ධර්මස්සෝණේ කරන්නා වූ සදහැවර පින්නතුනි ජීවිතය අර්ථවත් කරන්න ජීවිතය පිළිලක් කරන්න ජීවිතය ලස්සන කරන්න එකතු කරගත යුතු හැලනුම් වලින් කෙනෙකුගේ ශරීරය හැඩවෙනවා වැඩෙනවා වගේ අධ්‍යාත්මික ජීවිතයේ හැඩවැඩ කිරීම සඳහා තථාගතයන් වහන්සේ හැලනුම් විශාල සංඛ්‍යාවක් මංගල සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. හැලනුම් 38ක් තියෙනවා පළඳ ගන්න. පළඳ ගන්නා තරමට තමයි ජීවිතය අලංකාර වෙන්නේ. මේ හැලනුම් වල පසුගිය අපි ගාලේ අපි කතා කළා යම් කොටසක් අදත් අපි ඒ ඉතිරි කොටසක් ගැන කතා කරමු. පළමුවෙන්ම කෙටි වචනේ අනතුරු දිග විස්තරයක්. කාන්ති ඉවසීම කාටද කොහොමද ඉවසන්න පුළුවන් කියන එක අපි පස්සේ බලමු. සෝජස්සතා සෝචකී කරු බව සමණයන්ගේ දැකීම සමණයන්ගේ කියලා කියනවා දන්නේ සමනානංච දස්සන. ඒ වගේම සුදුසු කල්ලි බණ ඇසීම. මේවා පරිවර්තනය කරලා තියෙන්නේ සරල සිංහලට. ඒවා කියවන අයත් මේවා තවදුරටත් පරිවර්තනය කරගන්නේ තමන්ගේ පටු අදහස් වල තමයි. එන මෙතන තමයි මේ ධර්මශ්‍රෝණියේ තියෙන දෝෂය තියෙන්නේ. මම උදාහරණයක් ගන්නවා සමහර වෙලාවට. සංදි කිව්වොත් සතහන්දි කිව්වොත් කාට කාට මොනවා මතක් වෙයිද? වාර්ය යන කෙනෙකුට මතක් වෙයි හතර මංහන්. වෛද්‍යවරුන්ට මතක් වෙයි සංදි විඳනහම හයි කරන්න දෙන හන්දියද මහත්වරු කියලා කියන්නේ ශරීරයේ තියෙන හන්දිය. භාෂා ප්‍රවීණයෙකුට මතක් වෙයි උරස්සර පරස්සර උපාදි ව්‍යාකරණ සංදි. අර සංදි පදයේ තියෙන අර්ථනේ මම අර පෙන්නන්නේ. තම තමන් දන්න දේවල් නේ මතක් වෙන්නේ. බුදුන් වහන්සේ වදාළ දේවල් හොයාගන්න ඕන මේ ගාථාව. එතකොට තමයි අපට අපි ඉන්න තැනට වඩා එහාට යන පාරක් මේ බුදුහාමුදුරුව අදාළලා තියෙන්නේ කියන්නේ. සාමාන්‍ය පුද්ගලයා උත්ජන භාවයෙන් පුද්ගල ස්වභාවය තුළ හිතනවා. ඒ හිතීමේ පටුවක් කියනවා පටු බවක්. නමුත් මේක පෙන්වනවා ගම්භීරේසු තානාටානේසු පඤ්ඤාචක්කුම් කමති කියලා. චිත්තාභ්‍යන්තරේ රාගදේශ මොහයන් තුනී වෙන්න ගැඹුරු තැන් කෙරෙහි අවධානය යොමු වෙනවායි කියලා. එතකොට මේ හැම පදයකම ගැඹුරු තැන් කෙරෙහි අවධානය යොමු කරන්න පුළුවන්. මට මතක් වෙනවා මෙහෙම දෙයක්. ලංකාවේ තියෙනවා පැරණි පොතක් ධම්මගට මාලය කියලා. මගේ ළඟ නම් තියෙනවා අන්ත වහලාට කියවනවා. ඔන්න බලන්න ඔය සරල අර්ථයේ තියෙන හැටි මේකේ. ඉස්සන් මරාපිය, රාපලයක්ම වීපිය, හෝ අඹවාපිය මෙතන කරලා මාව කාපිය. දැන් මේ වචනත් පිය අර්ථයෙන් තියෙන එකම් පරුස වචන වගේ. දැන් බලපුවාම සිංහලට ගලපන්න පුළුවන්. පවතර ඉන්න සතෙක් තමයි ඉස්සා. ස්මරන්න කියලා කියනවා. මමත් වෙන ගාවියක් තමයි රා. රාපලයක් විතර බොන්න කියලා කියනවා. ඒ වගේම අම්මා මෝ කියන්නේ අම්මා පනවල දාන්න කියලා කියනවා. මේකක්වත් හොඳ වැඩ නෙමෙයිනේ. ඒක කරලා මාවත් තාලා දාපන් කියලා තමයි කියන්නේ. අර ටික මාන විනාශකාරී වැඩක් නම් ඊට පස්සේ තරහකාරීත්වම කියන්නේ මං විතරයි දුරදේ මාවත් ඉවර කරපන් කියලා කියනවා ඇති මේ. එහෙම කිව්වහම ඒකේ දහම් ගැටමාලයක් නැහැ. ඒකේ ගංගාර්ථයක් නැහැ. පාලි භාෂාවේ මොනවද ඉස්සක කියන්නේ ඊර්ෂියාවට. මෝහ අහිරක් අහිරික අනත්තක් උද්දච්ච ලෝභ දිත්‍තිමාන දෝෂ ඉස්සා අන්තිම තැන. එහෙනම් දහම් ගැටයක් නම් මොකද්ද වෙන්නේ? ඊර්ෂියාව මරන්න ඕන අපේ හිතේ තියෙන. ප්‍රා දීපහම් මොකද වෙන්නේ? හිස් වෙනවා. හරි ඊර්ෂියාව කියන්නේ ද්වේෂය නම් ප්‍රා කියන්නේ රාගය. දීපහම් හිස් වෙනවා ඒ රාගය සම්පූර්ණ මිස් කරන්න ඕන. එකම බෑ හැබැයි. මේ වැඩේ කරන්න මෝව අඹවන්න වෙනවා. මමත්වේ සම්පූර්ණයෙන්ම ඉලවලා ගන්න මැදී. පස්සෙන් පන්නන ගිහින් ඉවර කරනවා මමත්වේ ඉවර කරනවා. දැන් මේ ලෝභ දේශ මොහි වරුණා නම් පුද්ගලයා තුළ මම ඉතුරු නෑ මාව කාපිය. මමත්වේ කියලා දෙයක් ඉතුරු. හරි. වෙනම පැයක් බණ කියන්න පැය දෙකක් බණ කියන්න තියෙන ගාතාවක් මතකයි. ගාතාවනේ කවියක්. ගාතාවේම සිංහල අර්ථනේ කවිය කියන්නේ. ඒ වගේ මේ පදවල අරුත තථාගත රුදුටුවා වූ ගැඹුර මේ සමාජයෙන් අතුරුදහන් වෙනවා. බමුණන් ඕහෙම නැත්තම් සම්මත මට්ටමේ ඇදුන්නා වූ බුදුන් වහන්සේ පහළ වෙන ඉස්සලා බමුණත් ඔය සරල අර්ථ දෙලගෙනව වාට. එහෙම නැත්තම් මේ පුතග්ජන මට්ටමින් තමන්ව දක්ත මට්ටමින් අර්ථේ පාලියෙන් සිංහලට යොදා ගැනීම තුළ අපි නොගැඹුරු දහමක් භාවිතා කරන බවට පත් වෙලා ධර්මයේ මේකෙ තිබියදී. කොහොමද සම්පීති කෙරෙන්නේ? ශාන්තිවාදී ජාතකයේ බලන්න. කන්ති පරමන් තපෝ තිතික්ඛා කියන ගාථාව අරන් බලන්න. එතකොට උතුම්ම ඉවසීම තපස ඉවසීම කියලා. උතුම්ම තපස ඉවසීම කියලා කියනවා. ඒ වගේම ශාන්තිවාදී කතාවේ මොකද පෙන්නන්නේ? තාන්තරෙන් තාපසමාට අත් දෙක කැපුවා, කකුල් දෙක කැපුවා, කන් දෙක කැපුවායි කියලා ශාන්ති නැති වෙන්නේ කියලා. ඔබටත් ඒ වගේ කවුරු හරි කපන්නාවත් ඌ අපනකන් ඉන්න කියලා නෙමෙයි මේ කියන්නේ. එහෙම කරද්දි ඔහුට විරුද්ධව කටයුතු කරන්න තරහක් හිතේ උපදින්නේ නැහැ. අරකර ඉදෙන්නේ නැහැ නෙමෙයි මේ කියන්නේ. ඔබට බැන්නොත් බණින්නේ නැද්ද? ගැහුවොත් ගහන්නේ නැද්ද? ඇනුම් පද එකක් තුව දෙකක් කියන්නේ නැද්ද? ඵලි ගන්නේ නැද්ද? කොහොම ඔබ ළඟ තියනවද ක්‍රියාවට ප්‍රතික්‍රියාව ලැබුණාම ඒක දරා ගැනීමේ ක්‍රියාව? ඇයි? මමත්වයේ මතුවෙනකොට මට ඉවසන්න බෑ. මට කියන්නේ කායට නෙමෙයි. මමත්වයේ නැමැති මුලාවට. එයා හැම විටම කියන්නේ මාරයත් එක්කලා යාළු වෙලා ගැහුවොත් ගහපන්, බැන්නොත් බැනපන්, එකට කරපන් ඵලි ගනින්. නමුත් මේ සමාජයේ ආරම්භයේ පටන්ම නීතිය සකස් වෙලා තියෙනවා. නීති ගරුක පුරවැසියන් ආරක්ෂා කරන්න නීති කඩනායකට දනුවම් දෙනවා. යම් නීතියක් සකස් වෙන්නේ ඒකෙන් යම් කිසි අපතක් තියෙන නිසා නීතිය නැතුවම අයහපතක් වෙන නිසා. හැබැයි නීතිය 100%ක් නිවැරදි නෑ. මොකද නීතිය පනවලා තියෙන බුදුන් වහන්සේලා වැනි අරහතන් වහන්සේලා නෙමෙයි. පෘථග්ජන සමාජය තමයි නීති හදන්නේ. නැත්නම් ඒවැ යම් යම් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි නීති පොත් නිරන්තරයෙන් සකස් කරන්නේ, අලුත් වැඩියා කරන්නේ, සංශෝධනය කරන්නේ. අලට ගැලපෙන නොගැලපෙන නිසා. එනම් මේ මනුස්සයෙකුගේ ජීවිතේ මංගල කාරණයක් බවට පත් වෙනවායි කියන්නේ ඉවසන්න පුළුවන් කෙනා. වෙලාකට බුදුරජාණන් වහන්සේ බඩගින්නත් ඉවසන්න කියලා කියනවා. ඒ මැරෙන කල්ම නෙමෙයි ආහාර වෙලක් ලැබෙනකොට. නමුත් ඒක නෙමෙයි වැදගත් වෙන්නේ අපිට. අපිට මේ එදිනදා කටයුතු කිරීමේදී, දේශපාලනයේදී, ගොවිතැනේදී, එහෙම නැත්නම් මුදල් ලිපීමේදී, රැකියාවේදී, ගෙදර දොරේ වැඩවලදී තමන්ට නොගැලපෙන, තමන් සමග ගැටෙන පුද්ගලයෝ ඉන්නවා. ඒ ගැටීමේදී මොකද අපි කරන්නේ? උන් පළවා හරින්න උන් ස්ථාන මාරු දෙන්න උන් ඝාතනය කරලා දාන්න උන් රිදවන්න උන්ගෙන් පලි ගන්න පාවිච්චි කරන්නේ නැද්ද කියාවලි හැම විටම. කෝ කන්ති. බුදුන් වහන්සේ වදාරන්නේ. එහෙමයි. අනේ මේ චිත්ත අභ්‍යන්තරයේ ඇති වී තිබෙනා වූ මේ ද්වේෂ කියනා වූ හැඟීම මත උනහම ඒක මමත්වය. එතකොට මම. ඒ මට ඉවසන්න බෑ මම ඔකට කරන්නේ දිනන්න යන්නේම එකට එක කරලා. එහෙනම් බුදුදහමේ කියන ශාන්තිය අර ශාන්තිවාදීතාව සුමගව තිබුණේ ද්වේෂය කියන එක තිබුණේ නැති නිසා නැත්නම් කටපාඩම් කරනකොට වේදනාව තිබුණේ නැත්නම් නෙවෙයි. අන්න අපට කේන්තියක් එන්නේ නැත්නම් බනිනකොට. අපට කේන්තියක් එන්නේ නැත්නම් පරාජය වෙනකොට. අපට කේන්තියක් එන්නේ නැතිනම් වැරදි නිශ්චයකදී එහෙනම් අපි නිහඬ වෙන්නේ. වැරදි නිශ්චයකදී වැරදි කරුණ විරුද්ධව කාදාල් ප්‍රයාමාර්ගයක් ගන්න තියෙන අයහාට. ක්‍රීඩා භාණ්ඩයෙන් පුද්ගලයාට ගහලා හරියන්නේ නැහැ. ඒ වගේ නීතියක් තියෙනවා. ඒ නීතිය තුල අපි පිළිගන්නවා. ඒක වැරදි නම් යම් තැනක ඊටත් නීතියට යන්න තියෙන අරම මේ පුද්ගලයන්ට අධිහිංසා දීලා ප්‍රශ්න විසඳන්න හරියන්නේ නැහැ. වෙනවද මේ සමාජයේ එහෙම යම් කිසි ගැටලුවකදී මේ සාමය සමගිය සමාදානයේ ඉවසීම ප්‍රශ්නයක් විසඳන මාර්ගයක් විදිහට භාවිත කරන අය ඉන්නවයි කියලා. මොනවා හරි සුළු දෙයකටත් මොකද වෙන්නේ? පරල වෙලා කඩු කිනිසි එහෙම නැත්නම් විරෝධතා ප්‍රාස්ත පොස්ටර් වී කරගෙන දර්ශනීයතර කෑ ගහන දඟලන අය තමයි පේන්නේ ඉන්නේ අපිට නම්. ගතේතු ප්‍රයාමාර්ග දන්නවද බහව තියනවද මේ හැම සැරේටම වඩා හිංසරේ ලොකුයි කියලා තියෙනවා. සද්ද බද්ද දැමීමට වඩා ගන්න ඕන ක්‍රියාමාර්ග තියෙනවා සංසම්ම. ඇයි වාදී ආවේගශීලී බව ප්‍රදර්ශනය කරන්නේ? පෘථග් ජන පුද්ගලයාට ජීවිතේ කොතනදිවත් මේ කන්ති හුරුුනේ නැහැ. ඉවසීම හුරුුනේ නැහැ. එන්දා ඉවසන්න පුරුදු වෙන්න නම් මම දන්න හැටියට නම් ස්කන්ධ පංචකයාගේ ඉදීම නිරෝධය කියලා ධර්මයක් අපි ළඟ සිද්ධ වෙනවා. මේ නිරෝධය දකින්න සිහිය තියෙන්න ඕන. අපිට දැනගත්තත් ස්කන්ධ පංචකයාගේ ඉදීම නිරීම තමයි සිදුවෙන්නේ. අපි ඒක මමත්වෙන් අරගෙන ප්‍රතික්‍රියා දක්වන්න ඉස්සරහට තියන්න සූදානම් වෙලා ඉන්නේ. ඒ නිසාම අපිට ඉස්සරහට පැවැත්මක් සසර ගමනක් තියෙනවා. ඔය කාන්ති කියන වචනේ තේරුම අන්තිමට මේ ස්කන්ධ පංචකයේ අනාත්මයේදී හේතු විතරුනේ නැතනකොට ඒ ඉවසීම. ඒ ඉවසීමේදී ප්‍රතික්‍රියා දක්වන්න වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. සා ඒ තේරුම් ගන්න මට්ටම දක්වා දරුවෝ හරි මව්පියන් හරි ඉවසන්න ඕනේ ඉවසීමෙන් සංසීම ලැබෙයි කියලා රචනාවක් විතරක් ලියලා හරියන්නේ නැහැ. මව සහ පියා අතර, සහෝදරයා සහ සහෝදරිය අතර, බිරිඳ සහ සැමියා අතර, නැත්නම් තවත් එන්න මේ වගේ පුංචි පුංචි ඝට්ටන මත උනහම ඒ මොහොතේ ඒක දරුවන්ට සමාජයේ ප්‍රදර්ශනය කරන්නේ නැතෝ ඒ මොහොතේක ඉවර කර ගන්න ඕන. පහර දීමට, දොස් පැවරීමකට, ගෙදරින් පැන්නීම වගේ මේ නිහින ක්‍රියාමාර්ග වලට යන්නේ නැතුව මොකද හැංගීමක් නෙමෙයි. මේ හැංගීම වහම සංසිඳව ගන්න ඕන. මේ හැංගීමේදී ඉස්සර පිටව ස්වාමියා නැහැ, පෙම්වතා නැහැ. සහෝදරයා නේ. එතන ඉන්නේ මාරයා. ලෝභයේ දේශේ මොහෙනම් පි මාරයා. ඉතින් මාරයා අපට ආවේශ වෙලා මාර වැඩ කරවෙනවා. අපි ලව්ව. මාරයා අපිට ආවේශ වෙලා මාර වැඩ කෙරෙව්වහම විඳවන්න වෙන්නේ මාරයාට නෙමෙයි අපිට. විපාක වාරයේ වශයෙන්. ඒ නිසා තමයි ඊවසීම උතුම් තපසයි කියලා කියන්නේ. ඒක කෙලස් තවන හොඳ ක්‍රමයක්. පළමුවත් දෙවෙනුවත් තුන්වෙනුවත් හතර වෙනවා. දැන් ඔය සාමාන්‍යයෙන් කියමනටක් කියන සමාජයේ. මම පළවෙනියක් කියලා දෙවෙනුවත් කියලා තුන්වෙනි ඉවසලා ඉවසත් බැරිම තැන කියලා තමයි මේ ගැහුවේ හරි බැන්නේ හරි මොකක් හරි කියන්නේ. ඒ ඉවසලා නැහැ. ඇතුලෙන් ඒක ගෙනihin තියෙන්නේ. ඉවසීම නම් අවසානේ දක්වා ඉවසන්න. මේ ඉවසීම නැති මිනිස්සු ඉන්නවා එල්ලුම් ගහත් නියමලා දැන් කාමරවලට වෙලා. විනාඩියෙන් දෙකෙන් තුනෙන් තත්පර දෙකෙන් තුනෙන් සිද්ධියක් පාලනය කරගන්න බැරිුන නිසා වෙච්ච වැරද්ද. ඒ කතාව මට හරියට මතක තියෙනවා මුළු කාලෙම කියන්න පුළුවන් ඒකට බනරික කියන්න බලාවක් නැතුවම ඇයිද ඒක කියන්නේ මම ඒ නිසා දඬරුවන්ගේ කාලේ ඉඳලම මේ දැන් ඉන්න කෙනා ඉවසලා ඉන්නේ හොඳටම දැන් මොනම ගැටුමක්වත් ඔබ ළඟ නැහැ චොක්ලට් එකක් ආහාරයක් බෙදා ගැනීමේදී විවෘතික පීඩා කිරීමේදී ලකුණු දැමීමේදී ඉඩකඩම් ගැටළු වලදී මේ වගේ කාරණා වලදී තමයි ඔබ ළඟ මේ සැඟවී ඉන්න ආව සතා ඔබ නෙමෙයි ඒ සතා සත්තුන් ඩයිති ගති ධර්ම අපි තියානේ ඉන්නවා එලියට ආපු ගම අපි සතෙක් වෙනවා මනුස්සයෙක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ තිරසං වැඩ කරන්න එපායි කියලා. අනේ මේ හැංගීම් කියන විශේෂයේ චිත්තාභ්‍යන්තරය අපි සංගව ගන්න තියෙන්නේ. මේවා තමයි අපි අවුස්ස ගන්න මේවන් තමයි අපට දුක් ගෙනත් දෙන්නේ. හැංගීමට වහල් වෙන පුද්ගලයාට ඉවසන්න බෑ. ඉවසිය යුතු තැනයි ඉවසන්න ඕන. පළවෙනි සහ දෙවෙනි සහ තුන්වෙනි තැනත් විලා හතරේ තැනත් ඉවසන්න ඕනේ කියලායි කියන්නේ. බැරිම තැන කියලා ගහලා හරියන්නේ නැහැ. ඉතින් ඒ වගේ සමාජයේ මේ ඉවසීම නැති වුනහම දෙන්නාගේ දෙදෙනෙක් අතර සම්බන්ධය එන්න එන දුරස්ත වෙලා රවල බලලා ඇනුම් පද කියලා බැනගෙන ගහගෙන එහෙම නැත්තම් ගෙදරින් පනනවා එහෙම නැත්තම් මරා දානවා ඝාතනය කරනවා ඒ ඉවසීමේ පාර දෙන්නේ මම සාමාන්‍යයෙන් ඔයාලට කියන කතාවක් තියෙනවා මේ යම් යම් ගැටලුවක් විසඳා ගැනීමේදී හදන්න බැරි වැරදි කරන්න එපා වෙනද මැරුවෙන් පස්සේ ආයෙ වණ දෙන්න පුළුවන් නේ සමහර නිකසාදුනන් පස්සේ ආයෙ ලැජ්ජ නැතුව බඳින්න පුළුවනේ. එයා ඒ හදන්න බැරිද? තව එක් වතාවට සිය වතාවක් දහ වතාවක් හඳුනාගන්න එකට ඉන්නේ කොහොමද? මේ දුර්වලකම කයේ නෙමෙයි හිතේ තියෙන දුර්වලකම අකනොගැලපීම. ඒක හදාගත්තාම නරක කෙනාම හොඳ වෙනවා. මම එහෙම දැකලා තියෙනවා. යම් යම් කාරණසා දුරස්ත වෙච්ච අය පසුතාලින වාපහු ක්‍රියා පැනිසේ ඉන්නවා. මම දකින්නේ මෙහෙමද? තමන් අවට පරිසරයේ ඉන්න කිසිවෙක් සම්බන්ධයෙන් ප්‍රතිරූපයක් ප්‍රතිබිම්බයක් හිත ඇතුලේ හදාගන්න එපා එරෙහි වීම අදහකින් විරුද්ධවාදියෙක් විදිහට. එතකොට එයා නෙමෙයි විරුද්ධවාදියා තමන් හදාගත්ත කෙනා. දකින්නකොට නායාටත් අඳුකල වගේ අර එන්නේම අර තියාගත්තේ. දැන් මෙහෙම හදාගෙන නෙමෙයි කුංචි කාලේ ඉඳලා ඉන්නේ ඒක නෙමෙයි වදේ. ඒ ටික අයින් කරන්න ඕනේ. අයින් කිරීම කරන්න පුළුවන් වෙන්නේ එකට එක කිරීමෙන් නෙමෙයි. ඒක පැවැත්ම. කිරීම. නහි වේරේන වේරාණි මේක වෛර කරන්න ගියොත් සංසිඳෙන්නේ නැහැ කියනවා සම්මන්තිය. සංසිඳෙන්නේ නැහැ කිසිම කලකට පුදාසන. හැබැයි සංසිඳීමක් වෙනවා අයිර අවේරේනෙක. අර පෙන්වන්නේ කිරීමද නොකිරීමද. මෙතන මේ වෛරය වල දාන්න පුළුවන් අපි. වර්තමාන ස්තන්ධ පංචකයට නැසෙන්න අරින්න පුළුවන්. අන්නේ නැසෙන්න අරින එක තමයි මේ කන්ති කියලා කියන්නේ. ඉවසිය යුතු තැන ඉවසන. ගහලා ඉවරලා ගෙදර ගිහින් ඉවසන එක නෙවෙයි. ඒ ගැඹුරු ධර්මතා තේරුම් ගත්තාම තමයි මේක වැරදි බව තේරුම් අරගෙන මට මතකයි මේ වගේ කතාවක් මට කවුරු හරි කිව්වා. ඔයාලා දන්න කෙනෙක්ම තමයි කියන්නේ ඇත්තේ. දරුවන්ට ආදරේ තාත්තා කෙනෙක්. දැන් තාත්තට දරුවන්ට ආදරේ නිසා තමයි මේ අවශ්‍ය දේවල් දෙනත් තියෙන්නේ. දැන් ඉතින් දරුවට අවශ්‍ය දෙල්ලන් සඳහා ලස්සන කුරුළු පිහාටු. දැන් කුරුළු පිහාටු ගන්න හොයාගත්ත ක්‍රමය තමයි ලස්සන තටු තියෙන කුකුලෙක් දෙදර අරගෙන ආන්නේ. අන්න සතකට ආදරේ. දැන් කුරුළු පිහාට වල වෙනකොට වැද්දෝ ගැලවන්න පුළුවන්. වැද්දෝ ගැලව රිදෙනවා නේ. ගැලවෙන්න දිනව කතරකින් කැපුවොත් එහෙම. ඌට රිදෙන්නේ නැහැ ඌට අපහු වෙයි. කුරුළු පිහාටත් සම්බ වෙනවා. අර සතකට ආදරේ හින්දා නේද ඌ ඝාතනය කරන්නේ නැතුව මේ වැඩෙත් කලේ. අන්න එහෙම මේ සමාජයට ආදරේ නම් තමන්ගේ අනිත්‍යට ආදරේ නම් හානි කරන්න බෑනේ. එහෙම එකක් ආදරේ කියලා කියන්නේ. කම්පිච්ච ඊළඟට තවත් කාරණයක් තියෙනවා. සෝවචස. ඒක ස්වභාවයෙන්ම සමහර දරුවන්ට පිටිනවා. නැතත් පුරුදු කරන්න ඕනේ. ඉක්මවා නොයාම. ගුරුවරයා, මව පියා ආදී කොට ඇති මේ කවුරුවත් ඉක්මවා නොයන්ට. සුවච. ඊකරු. ඊකරු බව කියන එකේ තේරුම මේ සාන්ත දාන්ත තීන්ත කුඩුවක් වගේ ඉන්න ඕන කියන එක නෙවෙයි. ඊකරු බවල් කීපයක් මේක තියෙනවා. හමුදාවට ගියා නම් හමුදාව ඉහළ නිදාගෙන අනත කීකරු වෙනවා. නැත්නම් එන්න වෙන්නේ නැහැ. නැත්නම් කුටි කාලා තමයි එන්න වෙන්නේ. ඒ වගේ රටයක් නීතියක් පනවලා තියෙනවා රටේ යම් යම් කාරණා සම්බන්ධයෙන් නීතියට කීකරු වෙන්න වෙනවා. ඒක වැරදි නම් පස්සේ කාලෙක හඳුනාගන්නවම නීතියට කීකරු වෙනවා. අනෝගේ අපිට මේ ස්වභාව ධර්මයේ යම් යම් නීති දීලා තියෙනවා. විවාහය සම්බන්ධයෙන් පිළිගත්තු නීතියක් නැද්ද? හැම එකක්ම තියෙනවා. එන මේ පුද්ගලයෙකුට කීකරු වීම කියන අර්ථයෙන් අපි මේ විශේෂයෙන් සමාජයේදී අපි මේ කතා කරන ධර්මය තුළ ධර්මයට කීකරු වීම එකක් ගැඹුරු කරුණක් තියෙනවා. නමුත් ඊට මෙහා පැත්තේ කීකරු වෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අත්හාදිපතේ. තමන්ගේ හදවත වරදක් කරපම තමන්ට දොස් පාරුණා නිදා ගන්න හම්බ වෙන්නේ. ඒ නිසා තමන්ට කීකරු වෙලා වැරදි නොකර ඉන්න. ලෝකේ නීති සහ ලෝකේ අපි අපවාදයට ලක් කරනවා. ලෝකාධිපතේ. එකට බය නම් වැරදි කරන්නේ නැතුව මේක කීකරු වීමක්. එහෙමයි මේ කීකරු කියලා කියන්නේ. අනිවාර්යෙන්ම මම දකිනවා ත්‍රිපිටකය තුළ ආලෝකයේ ආරම්භයේ ඉඳන්ම නීතිය හැදිලා තියෙන්නේ නම් ගරුකරන්න නීතිය පනවලා තියෙන්නේ සාමකාමී මිනිස්සුන් දවද දෙන්න දෙන්නේ. සාමකාමී මිනිස්සුන්ගේ අයිතිවාසිකම් උදුරා ගන්න විට ඔවුන් පාලනය කරන්නයි නීතිය හැදිලා තියෙන්නේ. එහෙනම් ඔබ සාමකාමී මිනිසෙක් නොවනවා නම් අනිවාර්යෙන් ඔබට නීතිය වේදනාව විඳින්න සිද්ධ වෙනවා. එනිසා කරන්න ඕනේ නීතියට කී ගන්න කී කරුණහම නීති දරකුණහම මවට පියාට ගුරුවරයාට කී කරුවෙන් එහා පැත්තට මෙන්න මේ විදිහට මේ යම් කී කරුවේ හොඳටම නීතිය තමයි බුදුරජාණන් වහන්සේ අනාත්ම දර්ශනේ ඊට මෙහා පැත්ත තමයි යුනිටි හදලා තියෙන්නේ ඒ නිසා තමයි නීති කාලෙන් කාල රටෙන් රට වෙනස් වෙන්නේ ඒ වගේම නීතිය මදිනම් සංශෝධනය කරන්න වෙන්නේ නෝ අපි ඒ සම්බන්ධයෙන් ගරු කිරීමක් ශ්‍රේණි කරුවීමක් තියෙනවා අපිව ගණන් ගන්නෑ කියලා හරියන්නේ. මොකද පනවා තිබෙන්නේ බහුතරය හබ සඳහා අඩුපාඩු තියෙන පොළොව. මාර්ග නීති තියෙනවා. සාමාන්‍යයෙන් ඉඩකඩම් සම්බන්ධයෙන් නීති තියෙනවා. විවාහය සම්බන්ධයෙන් නීති තියෙනවා. ඒ නීති පනවලා තිබෙන්නේ 100ක් හරියට දන්නේ. වඩාත් හොඳට සමාජය ගෙනියන්න උන්ට පේන මට්ටමින් පනවලා තියෙනවා. බුදු සමයේ මුඛ්‍ය පරමාර්ථය ඔය සෑම කාරණයකදීම සම්මතීක්ම නොයන්න කියන්නේ ඕකයි. නීති කරපන්න පුළුවන්. ඒ තුලින් සියල්ල ලැබෙන්නේ නැහැ. ඒ පදනම ජීවත් වෙන්න අවශ්‍ය නිවසක පදනම වගේ ඉතිහාට යන්න අවශ්‍ය පදනමක් තියෙනවා මේ නීති කරපු පුරුෂයල්ලා. ඊළඟ කාරණේ තමයි ඊට වඩා බරපතල කාරණේ. සමනාවන්ත දස්වන. මහණුන් දැකීම. ඔබ ඔහුගේ දවස්වල පොල්ගාල දුම්රිය ස්ථානයේදී මහණුන් තුන්දෙනෙක් අල්ලගෙන අරන් ගියා. ඔබ බලපුවාම ඉස්ලාම් මත කතා කරන තවත් උද්දෙලෙක් හොරට පියවරු කරවගන්න. කවුරු හරි හොරෙක් මේ මාර්ගයේ ඒකෙන් වල්කින සිවුරක් පරවානේ පාර යනවා එද්දක පියාගෙන. දැන් දැක්කම සමානාංජ දස්සනම් වෙනවද? ඈ? සිවුර පරවාගත්ත බුද්ධිලෙන් දැකීම කියලාද සමානාංජ දස්සනම් කියලා කියන්නේ? ශ්‍රමණ. ශ්‍රමණ සහ ශ්‍රමණ වේශධාරී. අතක පියාගන්න. එනිසා එහෙම මේ වික්ෂුන් දැකීම කියන අර්ථයට වඩා එහාගේ දෙයක් එක තියෙනවා. එහෙමත් තමන්ගේ විහාරස්ථානයේ යහපත් ජීවත් වෙන අය දැකීමත් සතුටක් තමයි. තමන්ට යම් ගෞරවයක් තම කියා දෙන දේවල් දත්තහ දැක්කම ස්වභාවයෙන්ම තමන් ඒ පිළිබඳ ප්‍රසාදයක් හදාගෙන හිතුවොත් සිතේ සතුටක් තියෙනවා. බලන්න මෙන්න මේ ගාථාව මම ඔබට කියනවා. කොසල් රජුරවණ්ඩ හිටියා කියලා දෙනවා සම්තිති කියන මහා මක්කේ. එයා කරපු රාජ්‍ය මෙහෙවරක් තේරුකට දෙන ඔහුට දවස් 7කට රජකම දුන්නා කියනවා. රජකමට පත් වෙලා රජඳුන් ඇඳගෙන යථා පිට යනවා. ගීලමත් වෙලා. දැන් අතුළු කොහොමද? යථා පිටින් හැටලා මැරෙනවා. ගීල නෙවෙයි මං හිතන්නේ. දැන් මෙතන තමයි මේ කතාව පෙන්වන්නේ. අලංකතෝ චේති සමංචරේය සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරි. අලංකාර වස්ත්‍රෙන් සැරසිලා හිටියත් කමක් නැහැ. සාන්ත වූ දාන්ත වූ නියත බ්‍රහ්මචාරි. ඉන්දියායි බ්‍රහ්මචාරී නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යාමෙන් ලැබෙන බ්‍රහ්මචාරී ආවා සෝවාන් ආදී මාර්ගඵල ලාභයේ යන. එතකොට ශාන්ත දාන්ත කියන්නේ. සබ්බේසු භූතේසු නිදාය දන්නා. යම් සියලු සත්වෙන් කෙරෙහි හිරිහැර කිරීම, දඬුවම් කිරීම ආදී කාරණාවට අදාළ අවි අමෝරා ගැනීම අපහැරලා තියෙනවා. අපි වෙන ඉස්සලා කාන්ති කියලා අවි අමෝරා ගැනීම. සෝ බ්‍රාහ්මනෝ හෙතම බ්‍රාහ්මණේකි සෝ සමනෝ හෙතම සමනියකි ඔය සමනෝස බික්කු බික්කු අර සමන කියන්නේ කොතෙන්ද දෙන්නේ අන්නම් එහෙමයි මම පද හොයාගන්නේ නිකම්ම පාට ඇඳුමක් පරවගත්තට සමන වෙන්නේ නැහැ මනසේ තියෙනවා ශික්ෂණයක් හරිද සාන්ත දාන්ත නියත බ්‍රහ්මචාරී සහ සියලු කාරණා ආයත රෙහි බහා තැබූ කාය දණ්ඩේ පාවිච්චි කරන්නේ නැහැ කයින් වචනෙන් සියලු හතුන් දෙහි එහෙනම් ඒකේ මනස ඇතුළතක් නේද ඔබේ මනස දකින්න බැයිද ඔබට සමන වශයෙන් ඉස්සරහට බලමු අපි ඒක තමයි හොඳම සමනාඥ දර්ශනම් මන් දන්නේ හැටියට. ඒ දර්ශනන්නේ මේක ඇහැට දැකීම නෙමෙයි දර්ශනයක් නේ. දැන් ඔය සමන භාවය නැති වෙන්නේ මොකක් නිසාද බලන්න. ආ පුංචි සිඟිත්ව හරිම ශ්‍රවණ මට්ටමින් ඉන්නේ සුන්දරයි ආසයි දකින්නේ. ටිකෙන් ටික මේ කැටේට සල්ලි දානවා වගේ මේ ලෝභයේ දේශේ මොහේ එකතු කරන්න ලෝභ දේශ මොහ සහිත මනස වැඩිලා ඔබේ ශාරීරික හැසිරීම වචී සංකාරයේ මේ සියල්ල අසංවේදී කරනවා විකෘති කරනවා. දැන් ඔබ හිතපු දැනේ ඉඳලා ඈතට ගිහින් ඉන්නේ. සංසුන් සිතින් ඈතට ගිහින්. ඔබ දැන් ඔය ඉස්සර වෙලා ඔබ පාලනය කළේ සංසුන් සිතක්. දැන් ඔබ පාලනය කරන්නේ මායාවක්. මොහතකින් එනවා මායාව ඔබ ළඟට. ඒකින් විශාල හානි කරනවා. දැන් අර බුදුරජාණන් වහන්සේ ළඟ නැත්නම් සරියුත් මහ රහතන් වහන්සේ ළඟ එහෙම බලන්න කොහොමද ත්‍රිවිධ ලක්ෂණ කියලා. බුදුහාමුදුරුව වැඩම කරන ගමකට යන්න. බමුණෝකින් ඔය උපස්ථාන කරපු නැති අය බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනා න්‍යාය සවුන් ලාබඩුණයි කියලා ඒක විවේචනය කරනවා. පාරමෙද රැකලා අල්ලගෙන දැන් ඉතින් බණිනවා හිතට. හුඟක් කියලා බණිනවා. මහා ගේන මානසිකත්වය. අවසන් වෙලා කියනවා මම මේ ඉහපැත්තේ ගමට වැඩම කරන්නේ. හිට මං ආපහු එනවා. තව බණින්න තියනවා නේද එකතු කරන් ඉන්න. අර ඒක වචනිකටවත් උත්තර දුන්නාද? හන්ති. අන්න එහෙමයි ශාන්තිය. කලබල වුණාද? ඒ ශ්‍රමණ මානසේ හැටි. ශරීර සාමුද්‍ර වෙන කතාවක් තියෙනවා. සාමුද්‍ර වැඩම කරනවා. යම් විශේෂ ගමනක්. උන්වහන්සේගේ ගුණවත්කම පිළිබඳ අනිත් අය කතාවක් තියෙනවා. සංවර බව කියනවා. ඇරලව බලන්නේ මොකක් කරාද කියලා. උන්වහන්සේගේ සංයමය බලන්න මොකද කියන්නේ පොද්දලේ කියන්නේ කොන්දර තදින් එකක් ගැහුවයි කියනවා. අස්ස හැරිලා බලලා ඉතින් වරිනවා අප. චිකද්දර යනකොට තමයි තේරුණේ අර පුද්ගලයාට ගහ පුද්ගලයාට ආපහු ගන්න පටන් ගත්ත ඇඟ කියලා. මොකද වුනේ මෙහෙම එකක් නම් කෙරුවද නම් සමාව ගන්න කිව්වයි කියලා කියනවා. අර බාරගත්තේ නෑ නේද? ස්වාමීන් වහන්සේ තමක් වැඩනෝ කරලෝ නීරම්බිද. ඒක පැත්තකින් ඉඳලා. නීර කියන එක දන්නවනේ ඔයගොල්ලෝ. දෙන්නෙකුට මාරු වෙන්න නැති පොඩි නීරක්. අනිත් පැත්තෙන් ඉන්නවා දඟකාර අර්ථස මිනිස්සේ. එහෙනම් දෙන්නට මැදදී මොන ගැහුනහම බෞද්ධයෝ නම් මොකද කරන්නේ පැත්තකට වෙලා ස්වාමීන් වහන්සේලා නේද දෙන්නේ මේ මිනිස්සුන් උදේ හාමුදුරුවෝ තල්ලු කරලා යනවා එතකොට දැන් තව කෙනෙක් ආවලු ඇවිදින් හාමුදුරු නැගිටලා සිවුරු එහෙම ටික හොදලා හරි ගස්සලා පිහලා දීලා ඇහුවලු ඒ අර මිනිස්සයා ඔබ වහන්සේට කළ දේ දුහඳ මම කළ දේ දුහඳ කියලා උනාද උත්තර දෙනවලු මට කරපු දෙයක් නෑ තම තමන් කරගත්තා කියලා. අර අකී කරු නැත්තම් අර පහර දීම බාරගත්තෙත් නෑ. උපස්ථාන කිරීම බාරගත්තෙත් නෑ. ඇත්තටම ඒක තමයි පෞසිදීම පිංසදීම කියලා කියන්නේ. යන්න ගිහින් බෝධියට වඳින්න පින් මාක්කයක් කියන්නේ නෑ බෝධිය. යන්න ගිහිල්ලා බෝධිය අත්තක් කඩන්න සාප කරන්නෙත් නෑ බෝධිය. යන්න එහෙම එපා කඩන්න මං කියන්නේ උදාහරණයක් විතරයි නේ. ඒ කියන්නේ නිස්සද්ද වෙන්න දන්නවා බෝධිය. වඳින කෙනාට පින් සිදු වෙනවා අපහාස කරනාට පව් සිදු වෙනවා ඒක හිතේ වැඩක්. කරනහම බෝධිය වැඩක් නෙවෙයි. තේරුම් ගන්න ඕන මේවා. බුදු පිළිමයට හානියක් කරොත් එහෙම බුදුහාමුදුරුව නඩු දාන්නේ නැහැ. පව් සිදු වෙනවා. බුදුන්ට වැන්දොත් එහෙම මල් පූජා කරොත් එහෙම බුදුහාමුදුරුව පින් දෙන්නෙත් නැහැ. හැබැයි පින් සිද්ධ වෙනවා. එනිසා මේක අපි ළඟ තියෙන වැඩක් කියලා තේරුම් ගන්න ඕනේ. ඒක උදව් කරගන්න. එන සමනා රංජ දස්සනම් කියන එකේ තේරුම අන්න අර සරියුත් හාමුදුරුව ගාව තිබුණේ අර පහරක් ගහද්දි මේ සම්සම් ස්වභාවය සම්මන් මානසිකත්වය යහපත් වූ මානසිකත්වය ඒක කලබල වෙන්නේ ඔබටත් මේ ධර්මය තුළින් මේ සමනයා ගාවට යන්න පුළුවන් ඔබේ ඇතුලේ ඉන්න ඔබ සමනයා දැන් ඉතින් අයින් කරගෙනනේ ඔය ඉන්නේ ලෝභයේ දේශේ මොහේ පාවිච්චි කළා වෙන සලු කරවලා තියෙන්නේ සමන සලු වෙනවද ලෝභ දේශ මොහසලු අයින් කරනකොට තියෙනවා සමන භාවය ඒකදී මේ ලෝකේ ලාභ ලාභ සද්දුත් නින්ද අපසංසා කියන කාරණා ඊතල වගේ වදින්නේ නැහැ. එහෙනම් මේ සිදු වෙන කාරණාවලදී එළිය රත් වෙන කතාව සිද්ධ වෙන්නේ නැහැ. බලා ගන්න සමනාලිය දස්සනම් කවුද හරි හම්බ වෙයි. තමන් ළඟ ඇතුලේ ඉන්න සමනියා බලා ගන්න. පිටපැත්තෙන් බලලා නම් වැඩක් වෙන්නේ නැහැ. මොකද අපි දන්නේ නැහනේ. අර කෝච්චියෙන් අල්ලගත්ත හුරු තක්කඩිද කියලා මේ ඇඳුනේ. එහෙම දැක්කට වැඩක් වෙන්නේ නැහැ. මංගල කාරණයක් වෙන්නේ නැහැ. ඕකේ තියෙනවා හොඳ කතාවක් මම එක කියන්න ඕන. මේ බෞද්ධ මිනිස්සෙන්ගේ තියෙනා වූ දුෂ්ට ආකල්පයක්. හරි ආකල්ප. මේ පෙන්වන සමනාන් දස්සනන් ඒ පැත්තනොත් එහෙම කියලා මංගල කාරණයක් කියලා. ඒ වුණාට උදේට වැඩට යන්න පිටත් වුණාම ඉටි කලයක් හම්බ වුණොත් හරි. එහෙම හම්බ වුණොත් නම් සන්තෝෂයි. ස්වාමීන් වහන්සේටම දැක්කොත්. ඔළුව නරක් කරගෙන වැඩට යන බෞද්ධයෝ මේ රටේ නැද්ද? හිත නරක් කරගන්නේ. ඒක තිබුණේ ස්වාමීන් වහන්සේ ගාවද තමන්ගේ හිතේද? අර තමන් පදිංච කරගත්ත මිත්‍යා දෘෂ්ටික වැරද්ද. එමත් තියෙනවා මේ සමාජය අපි දන්නවා. ඒ මංගලාව මංගල කාරණා තිබුණේ බුදුහාමුදුරන්ගේ බමුණු සමාජයේ. විත්ත මංගල උත මංගල සුත මංගල. තවත් අපිව තියන් ඉන්නවා තමයි. මේ සමන භාවයට දකින්ද පන්සලට මෙයන් දෝන නැහැ. සිරුම පරවන්න ඕන නැහැ. මේ ඕන කෙනෙකුට ධර්මයේ තේරුම් ගැනීම තුළ දසවස්තුක සම්මාදිට්ඨියට පැමිණ ඊට පස්සේ ආර්ය සම්මාදිට්ඨියට එන්න පුළුවන් නම් එතන තියෙනවා මේ ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් ටික ටික අඩු වෙනකොට හමු වෙන ශ්‍රමණ භාවය. අර පින්නේ ඒක තමයි සෝ බ්‍රාහ්මනෝ සෝ සමනෝ සෝ භික්ඛු යඳු මොකක් වුණත් කමන්නේ ඔව්. ඇතුළතින් ශ්‍රමණේ බ්‍රාහ්මනේ භික්ෂුවක් කියන්නේ. අන්න දකින්න අනුන්ගේ අනුංගාවෙන් ශ්‍රමණයෝ දකින්න යන්න එපා. තමංගාවෙන් ශ්‍රමණේ දකින්න පුරුදු වෙන්න. සංස්කාර ධර්මයන්ගේ අනිදුක්ඛානාත්මය ශ්‍රමණ භාවය දකින්න යන පාරයි. දුකට හේතුව දැකලා දුක දැකලා දුකට හේතුව දැකලා නැති වූ තැන දැකලා අනුගමනය කරන මාර්ගය ශ්‍රමණෙන් දකින්න පාරයි. පටිච්චසම්පාදයේ සතුකට හේතු දැකලා සතර ඇවිදින පැත්ත දැකලා මේ මේ පැත්තට ගියොත් නිරෝධ වෙනවාද කියලා දැක්කොත් මේ ශ්‍රමණින් දකින්න යන පාරයි. ඔය කොමන පාරෙන් පෙන්වත් ඔය ශ්‍රමණයා දකින්න යන තියෙන පාර. මම මෙහෙම ගලපන්නේ ඇයි අත්ත දීපා වික්‍රේ විහෙරත අත්ත සරණ අනඤ්‍ය සරණ ධම්ම දීපා විහෙරත ධම්ම සරණ අනඤ්‍ය සරණට බුදුහාමුදුරුව වදාරනවා. තමන්ට තමන් ආලෝකයක් පුරන දිවෙනක් පුරන වාසය කරන්න තමන් සරණ යන්න කාගේවත් සරණ යන්න එපා. ධර්මයේ සරණ යන්න කාගේවත් සරණ යන්න එපා. බුදු වචනයක් නේ නං කාගේවත් සරණ නෙමෙයිනේ තියෙන්න ඕන තමන්ගේ සරණනේ. හොඳයි මේ සංස්කාර ධර්මයන්ගේ අනිදුක්ඛානාත්මය දු ලෝභ දේශනස වෙනකොට තමන් යන්නේ ශ්‍රවණේ ගාවට නෙමෙයිද තමන් ගාව. ඒක මංගල කාරණයක් නෙමෙයිද ඊට පස්සේ. නිසා අරක සරල අර්ථය. මහණුන් දෙකි. එතකොට අනුන් පිටින් දැකලා දෙකෙන් දෙකි. මේ කතා කරන්නේ ප්‍රඥාවෙන් දෙකි. සවනාන ප්‍රශ්න. තමන් තුළම මේ ශ්‍රමණයා පුංචි කාලේ හිටියා. දැන් ඔය ශ්‍රමණයා අයින් කරගෙන තියෙන්නේ මේ අර මාරයට අයිති වාදන ටිකක් බාන්න ටිකක් විතර එකතු කරගන්න. ඔය ටික අයින් කරලා දාන්න පුළුවන් නම් ආයෙත් ශ්‍රමණයා ඔබ ළඟ ඉන්නවා. මතු කරගන්න පුළුවන් නම් ජීවිතේ අර රජක මාතෑරලා ආපු රජුරු අහවසුකම් අහවසුකම් කියලා උදම් වෙනවා වගේ ඔබටත් මේ ජීවිතේ මේ කර්කස සමාජයක් තුළ එහෙම කර්කස කාරණාවලට ප්‍රතික්‍රියා නොදක්වා ඉන්න අවශ්‍ය සංසුන් මනසක් හම්බ වෙනවා. තව එක දෙයක් මේනම් ඉතින් ඕනෑ තරම් පැත්තට හරවන්න පුළුවන් නිසා කාලේන ධම්ම සාකච්ඡා. වැඩන්නේ කිහිඳ කරන්න දෙන වැඩක් නෙවෙයි තියෙන්නේ. ධර්ම ශ්‍රවණය කරන් පස්සේ යම් යම් ගැටලු තියෙනවා නම් ඒවා නේද සාකච්ඡා කරන්න ඕනේ. අනිවාර්යෙන් සාකච්ඡා අවශ්‍යයි. අපි අත්දකින්න ලබනවා. මේ සමාජය පුදුම විදිහට බුදු සමයේ අර්ථ විද්‍යාවේ වරද්දාගෙන ඉන්නවා. එක මාත්‍රිකාවක් මම සාකච්ඡා කරන්නම් එක. ඒකම නෙමෙයි කාලේන ධර්ම සාකච්ඡා කියන්නේ ඒ තම තමන්ට තියෙන ආදුරු ආකාරයේ දේවල් නිවැරදි කර ගැනීමයි. එතකොට තමන්ට ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව විසඳගන්න අවශ්‍ය වෙනවා. ඒක ධර්ම ශ්‍රවණයෙන් පසු මතුවෙන දේවල්. මට සමහර ධර්ම දේශනාවක් කරමු අහන්න ප්‍රශ්න තියෙනවා කියලා කියනවා. මොකද මම නම් පළවෙනි ධර්ම දේශනාවේ ප්‍රශ්න අහන්න දෙන්නේ නැහැ. 10ක් විතර අහලා ඊට පස්සේ තව තියෙනවා නම් ප්‍රශ්න අහන්න කියලා මං කියනවා. ඒ 10ක් අහනකොට ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙලා ඉවරයි අපි ආය අහන්න ප්‍රශ්නයක් නැහැ. ලොකු ප්‍රශ්නයක් මේ සමාජයේ තියෙනවා. අපි විවරණය කරමු. ඔබ වෙනුවෙන් නෙමෙයි සමස්ත සමාජය වෙනුවෙන්. කොහොමද මේ ප්‍රශ්නේ හැදෙන්නේ? අන්නේ ආගමික වල්පනා කරනවා මේක ආත්මයක් තියෙනවා. එහෙනම් මේ ආත්මය සදාකාලික ස්වර්ගයට හරි නිරේත හරි යනවා. හින්දු භක්තිය කල්පනා කරනවා මේ ශරීරය ඉන්නවා අංගුක්ති මාත්‍ර පුත්‍රක කියලා පුතෙක් නැත්නම් සාරි ආත්මය. කොන පුනරුත්පත්තිදී මෙයා තමයි හට යන්නේ. ඒකයි හින්දු ධර්මෙත් තියෙනවා අනිකුත් ධර්ම වලත් මෙහෙම ආත්ම සංකල්පයක් තියෙනවා. අපිත් ඉතින් කල්පනා කරනවා. පරලෝකත් ආත්මය. මේ යන පරලෝ යනවා. පරලෝ යනවා. මේ නේලෝ එහෙම මෙහාට ගියා යනවා. අපි ඉතින් හිතන් ඉන්නවා කවුරු හරි පරලෝ යනවා කියලා. දැන් කල්පනා කරලා බලන්න. කය. අපි කියනවා මරණයටපත් වුනහම කයෙන් සිත ඉවත් වුණා කියලා. එතකොට කියන්නේ එතකොට මොකද මුත කලේ බලේ. මේක ඉතින් බලපල්ලට යනවා එහෙම නැත්නම් ආදාහනාගාරයට යනවා විතර යන්නේ නැහැ. අලු වෙනවා. එහෙනම් හොඳට තේරෙනවා කයක් යන්නේ නැහැ කියලා. සිත. සිත ගැන බොහෝ දෙනාට අවබෝධයක් නැති එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. සිත කියන්නේ මෞකසින් ඉපදුන තැනලා මැරෙන කල්ම තියෙන එකක් නෙවෙයි. උදාහරණ වදාරන උදේ උපන් හිත දවල්ට නෑ දවම් කල් හවසට නෑ හවස පන්තේට නෑ මොහොතකින් වෙනස් වෙනවා හිත උපදින්න තැන් හයයි ඔබට ඇස කන නාසය දිව කය සහ පහ නැතුව හිත දකින්නකොට හිතක් උපදිනවා ඒ හිතවලට නම් කියනවා චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීවහා විඥාන කාය විඥාන මනෝ විඥාන ඒ තමයි ඒ සිත් හයක් මේ සිත් හටගත්ත ගමන්ම අවශ්‍ය කාර්යය කර දෙලා නැතෙනවා විඥාන කියන්නේ ඇසින් රූපේ හඳුනන සිතට නම. සෝත විඥාන කියන්නේ ශබ්දේ හඳුනන සිතට නම. ඝාන විඥාන කියන්නේ දිවෙන් හිත හඳුනන සිතට නම. ඒකට ඒව හටගත්ත ගමන් නැතිව ඊළඟට යනකොට. ඒ විඥාන කියන එක පංචස්කන්ධයේ විඥාන චෛසිකේ බව දන්නේ නැති කට්ටිය විඥානයක් කියලා යනවා කියලා තමයි හිතන් ඉන්නේ මෙහන් එහාට. තව ඔකට මොඩකමකුත් කරලා දෙනවා පොත. මොකද? මහා තණ්හා සංකේ සූත්‍රයේ විග්‍රහ කිරීමේදී පැහැදිලි කරනවා මව්පියන්ගේ එක්වීම නැත්නම් මවගේ උතුණී භාවය නැත්නම් එක්වීම තුන්වෙන්නාගේ පැනීම. ඒ තුන්වෙන්නාගේ පැනීම රැවණීම කියන එක තියෙන්නේ ගන්ධබ්බෝ පච්චපටිතෝ හොති කියලා. මේ ගන්ධබ්බ කියන වචනේ පාවිච්චි කරන්නේ එකෙක් එනවා කියන දේ නෙවෙයි. ඒකට අවශ්‍ය හේතුවක්. හේතුව විස්තර කරන්න තමයි ගන්ධබ්බ කියන වචනේ පාවිච්චි කරන්නේ. කර්ම ශක්තිය අවිද්‍යාව. මේක සිංහලට පරිවර්තනය කරනවා විඥානයක් මව්කසට බැස ගනීද? ආන්න දැන් ඉතින් අර වහලෙන් පල්ලෙහාට බහිනවල ඉහිමගත් කියලා බහින්න ඕනේ ඒක. විඥාන විඥාන කියන ಪದේ තේරුමක් දන්නේ නැති කට්ටිය තමයි මේ විඥානයක් මවකසට බැස ගන්නවා හරි මෙහෙම පරලෝට යනවා හරි කියලා හිතන්නේ. ඔබ හිතනවා නම් මෙහෙම මැරිලා කොහෙත් යනවා කියලා ඒ තාක්කල් ඔබ බෞද්ධ නෙමෙයි හේවට්ට පුත්ත සාතිවාදී. ඒ කල් හිත හැම කෙනෙක් එකම විඥානයක් සංසාරේ පැරේ කරනවා. ඒ බලන්න. යතාපි අංග සම්භාරෝ හෝත් සද්දා රතෝ ඉති. එවං කන්දේසු සත්‍යේසු හෝති සත්තෝති සම්මුති. අප දන්න කාර්යයක් ගන්න තරත්වයක් ගන්නකොනේ බෝන්ලිය වහලය රෝද දෙක කඩෑනේ තට්ටුව වර්තමාන උපකරණයක් ගත්තාම අම්මලට මතක් වෙන්නේ නැහැ නේ කාරණා ටිකනේ මේ ඔක්කොම එකතු කරනවා අංග සම්භාරෝ අංග එකතු කරලා සත්‍යපතේ කියලා කියනවා රෝද හතර නැත්නම් සීට් නැත්නම් බොඩි එක නැත්නම් එන්ජින් එක ආදී කොට ඇති මේ එහෙම ගමුකෝ ඒකට නමක් තියෙනවා හෝති සද්දා රතෝ මේක සපයක් කියලා මේකට කියනවා. ඒ වගේ රූප වේදනා සංඥා සංකාර පහක එකතු වෙන හැදিলা තියෙනවා අපිට මේ පවත් ගන්න කයක්. කන්දේසු සත්‍යේසු මේ කන්දෙන් හරගත්ත නඩ සත්‍යේ කියලා සම්මතියක් තියෙනවා. සම්මතියක් නෙ තියෙන්නේ. ඔබට තේරුනේ නැද්ද සත්‍යෙක් ඉන්නවා නම් කවදා වහිනම් දකින්න බැරි බව. ඇයි බුදුහාමුදුරන් කියනවා ඉන්න සත්‍යෙක් නැති කරන්නේ. මේ පංචස්කන්ධයගේ ඉපදීම මැරීම තේරුම් ගන්න බැරි වුණ සමාදේ පංචස්කන්ධයෙන් පංචස්කන්ධයට යන හේතු ඇරුණාම යන්නේක් නෑ කියන එක තේරුම් ගන්න බැරි වෙන උතල බෞද්ධයොත් බහුතරයක් විඥානවාදී. මම ධර්ම සාකච්ඡාවක් නම් කරන්නේ ඔක්කොම වෙන්නේ. ඔබට මේක තේරුම් ගන්න පුළුවන්. මොකද ගණිත න්‍යාය. ගෙදර ගිහින් ඕනනම් කරලා බලන්න. දරුවන්ට නම් මේක තේරෙනවා. පැන්සලක් අරගෙන අරිරුලක් අරගෙන කොලේක 32ක් තියන්න. මේක උගන්වන්නේ ඊට පස්සේ මේ 32 යා කරන්න අපිට සරල රේඛාවක් ගැහුවා. ඒක තමයි ඊට පස්සේ ලක්ෂ දෙකක් අතර අවම දුර තියෙන සරල රේඛාව. ඊට වඩා මොනවා ගැහුවත් ඇත වැඩි. මේ න්‍යාය ඊළඟට උගන්වන අපිට ඉරක් ගහන්න ඕනේ නැහැ. අර පැන්සල තිත ගාවෙන් ලා තිත කියානේ අන්න. එතකොට ඉබේම සරල රේඛාව හැදෙනවායි කියන්නේ. සරල රේඛාව කියලා කියන්නේ තිත් ගොඩක් කියලා එකෙන් කියන්නේ. එක ළඟ තියෙන තිත් ගොඩක් එකට එකක් සම්බන්ධයි. අන්නේ සරල රේඛාවක් හැදෙන්නේ තිත් ගොඩකින් වගේ ඔබේ ජීවිතය අවුරුදු 80ක් ගත වුණාට හැදෙන්නේ තිත් ගොඩ වැනි ස්කන්ධ පංචක සමූහයකින්. වේගවත්. මේ ස්කන්ධ පංචක හටගත්ත ගමන් බෞද්ධයගේ අබෞද්ධයගේ ඕන කෙනෙකුගේ අවශ්‍ය කාර්යය කරලා දීලා නැතෙන එක ඒකට ආйти ධර්මතාවය. කියන්න බෑ කාටවත්. නමුත් මේ නැසෙන්න පෙර අපි අතින් වරදක් සිද්ධ වෙනවා. අපි මේක අල්ලගන්නවා. ස්කන්ධ පංචකේ අල්ලගත්තම පංච උපාදානස්කන්ධ. පංච උපාදානස්කන්ධේ නිකන් නැතින්නේ නැහැ හේතුවක් ඉතුරු කරලා නැතින්නේ. සීදුරණන් ගොයන් ගහ නිකන් මැරෙන්නේ නැහැ කරලක් හදලා නැතින්නේ ගොයන් ගහ මැරුණ අපිට කවන්නේ නැහැ කරලෙන් ඊළඟ පරම්පරාවක් දන්නේ. මේ ස්කන්ධ පංචකේ නැසෙන අතරතුර උපාදාන කරගත්තොත් ඒක පව උපාදාන වෙන්න පුළුවන් පින උපාදාන වෙන්න පුළුවන් ධාන උපාදාන වෙන්න පුළුවන්. උපාදාන වන ස්කන්ධ පංචකේ නැතින්නේ ඊළඟ ස්කන්ධ පහක් හටගන්න හේතු ඉතුරු කරනවා. අනුසේති එකට කියන්නේ අංකෝ බිත්තේ අනුසේති අරමුණ වශයෙන්. ඒ හේනකෙන් තමයි අපව හටගන්නේ. මෙලවසිනුත් අද තරහ වෙලා තිබ්බත් හෙට එන්නේ තියපු නිසා. ඒ වගේ මෙහෙන් තියෙන එකක් නිසා තමයි පරලෝකට ප්‍රතිසන්දි හම්බ වෙන්නේ. පියනේවට කියනවා පව් හේතු, පින් හේතු, ධාන හේතු. පව් හේතු ඵලය අපායට. පින් හේතු ඵලය කාමසුගතිය. ධාන හේතු ඵලය රූපය රූපී බඹතල. එතකොට ඒ හේතුන්ගේ පාප හේතුවේ ඵලය දුගතිගාමී, පුණ්‍ය හේතුවේම කාමසුගතිය, ධාන හේතුවේ ඵලය රූපය රූපී බඹතල. මේ සතෙග්ගිය අද කොහටවත්. කයිගිය අද කොහටවත්. සිතගිය අද. නෑ ඒ කයිසිත උදව් කරන පවතින හේතු සිද්දෙයි. තියෙන හැම එකක් නිසාම පුනර්භවය. පුනරුත්පත්තිය නෙමෙයි. පුනරුත්පත්තිය අපට ආයිත් නෑ ඒක. හින්දු දහමේ පවතිනවා මේ ආත්මේ පරලෝක යන එක මේ හේතු තුන එහි අන්තෝන. ඒක විඥානවාදය. මෙතන කර්ම හේතුයි විපාකයේ ඵලයයි. අතට බලන්න. එහෙනම් මේ ස්කන්ධ පහෙන් එහා පැත්තට මොකුත් යන්නේ නෑ. කර්ම හේතු ඉතුරු වෙන එකට කියනවා අවිජ්ජා පත්‍ය සංඛාරා. අවිද්‍යාවත්‍ය සංකාර අවිද්‍යාව මූතකන සත්‍ය පෞපින් රැස් කරයි. අන්නේ වතනෙන් පෙන්වන්නේ හේතු තියෙනවා කය උදව් කරගෙන. ඒ හේතුන්ගේ ඵලයක් වශයෙන් අනාගතේ හට ගන්න ඇරුණාම පෞ හෝ පින් හෝ ඥාන හේතු නැත්නම් එහෙම සත් ඇවිින්නේ කවුද සතරේ. මගේ හොඳ උදාහරණයක් තියෙනවා කීප වතාවක් කියලා මට නැති වෙලා තියෙනවා. අලුත් අය ඉන්නවනම් අහගන්න. මෙහෙමයි මම කතා කරන්නේ. ಭಾರತೀಯ සමාජයෙන් උදාහරණයක් ගන්නවා. චුන්දසූරකරක කෙනෙක් හිටියා. පව් එකතු කරලා පවෙන් දුගති ගාමී වුණා. මට්ටකොණ්ඩලී කියලා කෙනෙක් හිටියා බුදුන් දැකලා සතුට වෙලා පිනෙන් පරලෝකයෙන් දෙවියන් අතට උපදුණා. ආලාර කාලම් කියලා කෙනෙක් හිටියා ලෞකික ධානය උපදවාගෙන ධානයෙන් පරලෝකයෙන් බබලෝ උපදුණා. සරියුත් මහරහතන් වහන්සේ කෙනෙක් කියලා හිටියා පව් තිබුණෙත් නැහැ පින් තිබුණෙත් නැහැ ධාන බීජ තිබුණෙත් නැහැ කර්ම බීජ නිසා පරලෝකයේ නැහැ. ඔබ කියනවා පිරිනම් අඩියක් කියලා ඇත්තනම් පරලෝ නොයාමනේ. පවෙන් පරලෝ යාම පිනෙන් පරලෝ යාම ධානයෙන් පරලෝ යාම කර්ම බීජ වල විපාක නෙවෙයි. පෞපින් බීජ නැතුවම පරලෝ නොයා මේ ඒකට දිබුණ හින්දා නැති කෙරුවාද බීජ නැති හින්දා ඵලේ නැති වුණාද? සසර ගමන කියලා කෙරෙමු කෙරෙකේ කෙරවර තීම කියන්නේ කර්ම කම්මක්ඛයෝ දුක්ඛක්ඛය නෙවෙයි. අපි කර්ම රැස් කරන එකේ ඉහිර වෙලා ඉන්නවා කර්මක්ෂය කරන කර්මයක් තිබෙන බව අපි දන්නේ නැහැ. එහෙනම් විඥානයක් මෙහෙන් එහාට යනවා කියලා හිතන තාක්කල් ඔබට බෞද්ධ වෙන්න නම් බෑ. බය නැතුව මං ඍජුව කියන්නේ මේ. ස්කන්ධ පංචකේ ඉදදීම මැරිම හරියට තේරුම් ගන්න ස්කන්ධ පහෙන් අනිත් පහටවත් මොකවත් යන්නේ නැහැ. ස්කන්ධ පහ නැතෙනවා ඒ තියෙන හේතු නිසා ඊළඟ උපාදාන ස්කන්ධ පහළ වෙනවා ස්කන්ධ පහෙන් පහළට. ඒක හඳුනා ගැනීමට විඥාන කියන්නේ. අනේකකට නෙමෙයි. එතකොට එහෙනම් අපිට අනාගතයක් තියෙන පුතත් ජන භාවය තුළ පව් හේතු, තින් හේතු, ධාන හේතු තිබුණොත් තමයි සතර ගමනක් තියෙන්නේ. එකක්වත් නැත්නම්. නැත්නම් බුදුන් දකින්න පුළුවන් වෙනවා. මේ ගෞතම සාසනය තුළ. නිසා කාලේන ධම්ම ශ්‍රවණන් වල එක මාත්‍රකාවක්, කියන්නේ එක එක වචනයක් විතරයි මම පැහැදිලි කළේ ධර්ම සාකච්ඡාවල. ඔබට තියෙන ගැටලු සාකච්ඡා කරන්න. නැත්නම් දුරකථනාංකය ඉල්ලලා ගිහිල්ලා එවන්නේ. මේ වගේ ධර්ම දේශනාවල සාකච්ඡා කරන්න. දැනුත් ඔය එහෙම වචනයක් එළියට ගත්තේ කවු කෙනෙක් විමසපු ගැටලුවක ප්‍රශ්නයකට උත්තර දීමක් විදිහට. සමාජය තුළ මේ වැරදි අවබෝධය තියෙනවා. එසේනම් අද දවසේ මේ ගාථාව ඔස්සේ අපි කරුණු පැහැදිලි කළා. ඔබේ අවබෝධය පුළුල් කරගෙන ඔබේ දරුවන්ට නිවැරදි අවබෝධය ලබා දී ඔබට වඩා අධ්‍යාත්මිකින් ඉදිරියට යන දරු කරපරක් හදා ගනිමින් මේ රටට වෙන්න යන හානි වළක්වාගෙන බුදු සමයෙන් පෙන්වන මේ උත්තරීතර සැනසීම ලබා ගන්නට අවශ්‍ය අවබෝධය පිණිස මෙම කරුණු පැහැදිලි කිරීමේ හේතු ආසනාවේ වායිකින ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙතින් අවසන් කරනු ලබනවා.